දැන් ජනතා විමුක්ති පෙරමුණ තමයි විසිලුකාරීම භූමිකාව රඟ දක්වන්නේ. ජාතික විදායක සභාව අවසන් වෙලා ඇවිල්ලා ඒකේ ගත්ත තීරණ ගැන මාධ්‍යවලට කියන්නේ දනුර දිසානායක. ඊට පස්සේ ඒගොල්ලෝම ආයේ මාධ්‍ය සාකච්ඡා තියලා මේ ආණ්ඩුව යන විදිහ වැරදි කියලා කියනවා. ඉතින් ඒක ජාතික විදායක සභාවේදී කතා වෙන්නේ නැහැ. ආණ්ඩුව යන විදිහ වැරදි නම් ඒකට මොකද කරන්නේ කියලා. ඉතින් ඒක කතා කරන්නේ නැහැ. ඊට පස්සේ එකිනෙකට පරස්පරයි. පාර්ලිමේන්තුවේ ඊළඟ පාර්ලිමේන්තුවේ විශාල ආසන සංඛ්‍යාවක් දෙන්න කියලා කියනවා. හැමතිස්සෙම කියනවා මේ ජවිපේ නියෝජිත ප්‍රමාණය වැඩි කරන්න පාර්ලිමේන්තුවේ. හැබැයි පාර්ලිමේන්තුවේ ඊටාම වැදගත් පනතක් සම්මත වෙන වෙලාවක ඊටාම වැදගත් අනපනත් පිළිබඳ විවාද වෙන වෙලාවට සභා ගැබට යන්නේ නැතුව කැන්ටිමට වෙලා තේබිබි ඉන්නවා මගේ අර. එතකොට ආය දැන් ওই 25ක් විතර යවන්න කියන්නේ කැන්ටිමට වෙලා තේබිබි ඉන්නද? එහෙම පරස්පරයක් එතන තියෙනවා.